2013 වසරේ 7 මාසේ 16 වෙනිදා භාවනා වැඩසටහන. බොහෝ අය බොහොම උනන්දුවෙන් අහුන්කම් දෙනවා. අහුන්කම් දීලා ඒ ඇත්තෝ යමක් තේරුම් ගන්නවා. තේරුම් අරගෙන සිතනවා, මම මේ තේරුම් අරගෙන තියෙන්නේ ස්වාමීන් වහන්සේ කියන දේ කියලා ඒ ඇත්තෝ හිතනවා. එහෙත් අපි විශේෂ අවධාරණාත්මක අනුශාසනයක් කරන්න ඕන. මා කියන දෑ හරියටම ඔබ නිවැරදි ලෙසම තේරුම් ගත්නා නම් ඒ මොහොතේ ඔබේ ජීවිතය පූර්ණ වෙනසකට භාජනය වෙලා මමත්වයේ දුර වෙලා මේ ලෝකේ ධර්මයේ ගැන තියෙන සැක නැතිව බලන්න පුළුවන් දර්ශන සම්පත්තියක් ඇතිවීම නිසා සැකය නූපදින මට්ටමටපත් වෙලා විවිධ ආගම් පිළිබඳව, විවිධ දර්ශන පිළිබඳව, සියල්ලගේම ස්වභාවය පිළිබඳව තමන්ට මනා තේරුම් ගිහිල්ලා පළවෙනි මාර්ගඥාණයට පත් වෙනවා. ඔබ හරියට තේරුම් ගත්තනම් සැක නොහිත ඉන්නවා නෙමේ, සැක හිතන්න දෙයක් නැහැ. මොකද පේන දෙය නිසා, ප්‍රත්‍යක්ෂතාවය නිසා. දැන් අපිට කියන්නේ ආගම් වල සමහරලාට බුද්ධාගම ගැනත් සමහර අය කියන්නේ මේ සැක හිතන්න නැතුව ඉන්න කියලා. සැක හිතන්න පුළුවන් නම් මම නම් කියන්නේ සැක හිතන්න කියලා. මොකද සැකයක් හිතුවොත් තමයි ගවේෂණයක් ඇති වෙන්නේ. සැකයක් නැත්තම් ගවේෂණය කරන්නේ නැහැ නේද? ඒ නිසා සැක හිතන්න මොනවද? ඒක තමයි තමා තුළ ඇති කරවන කුතුහලය. ඒ කුතුහලය මගින් තමයි ඔබ ඇත්ත හොයාගෙන යන්නේ. සැක හිතෙන තැන සැක හිතන්න ඕන. සැක නොහිත ඉන්න එපා. සැක හිතුනොත් ඒක සැකයක් හැටියට බාර ගන්න. සැක නොහිතී තියෙනවනම් එතකොට අපි ඌමනාවෙන් සැක හිතන්න ඌමනාවකු නෑ. හරි, දැන් අපි මුලින් අවධාරණය කරපු දේ හොඳටම ඔළුවට වැටුණද? ධර්මය අහනවා, මං අහනවා ස්වාමීන් වහන්සේගේ ධර්මය, මම යමක් තේරුම් ගන්නවා, ඒ තේරුම් ගත්ත දේ ස්වාමීන් වහන්සේගේ වචනයයි කියලා හිතාගෙන විවිධ දේවල් සිතාගෙන ඉන්න පිරිස ඉන්නවා. විවිධ ආකාරයට ධර්මය ගැන වටහාගෙන කල්පනා කරගෙන ස්වාමීන් වහන්සේ කියන්නේ මෙන්න මේක මුකුත් නැහැ කියලා, ඔක්කොම අනිත්‍යයි කියලා. ස්වාමීන් වහන්සේ කියන්නේ මුකුත් කරන්නේ නැතුව ඉන්න කියලා, නිදහසේ ඉන්න කියලා, ලිහිල්ව ඉන්න කියලා, මොනවා හරි පදනමක් දාගෙන ඒක මගේ දේශනේ කියලා හිතාගෙන ඉන්නවා. මා අවධාරණය කළා මාගේ දේශනය හරියටම ඔබ තේරුම් ගත්ත මොහොතේදී ඔබට පළවෙනි මාර්ගඥානය ලැබිලයි නතර වෙන්නේ. ආත්ම දෘෂ්ටිය නැවත සම්බන්ධ කරන්න බැරි වෙන්න ඔබ තුලින් පලා ගිහිල්ලයි නතර වෙන්නේ. ඉම්මහා ඔබ හිතන්නපා ඔබ මේ තේරුම් අරගෙන තියෙන්නේ සාමිත් වහන්සේගේ නිවැරදිම වචනයයි කියලා හිතන්න එපා. එතන මොනවද ප්‍රශ්නාර්ථ ලකුණක් තියන්න. එතකොට ප්‍රශ්නාර්ථ ලකුණක් තිබ්බහම ඔබ තේරුම් ගත්ත දෙයක් තව තේරුම් ගන්න උත්සාහ කරාවි. ඔබ තේරුම් ගත්ත දේ තුල තියෙන දේ තුලත් තියෙන තව අඩුපාඩුකම් තේරුම් ගන්න උත්සාහ කරාවි. මොකද අඩුපාඩුකම් සහිත තේරුමක් අවබෝධයක් අරගෙන අපිට ගමනක් යන්න බැරි නිසා. අපිට විදුලි පන්දමක් කියලා ඉවර වෙලා ඒකේ කොටසක් හම්බුණාට ගමන යන්න බෑ. බල්බ් එකක් විතරක් හම්බුණාට, බැටරියක් විතරක් හම්බුණාට අපිට විදුලි පන්දමක් කරගන්න බෑ. පන්දම හම්බුණාට ගින්දර නැත්තම්. ඒ වගේ. හොඳයි ඒ කාරණේ හොඳින්ම මතක තියාගන්න. මොකද ඔබේ වර්ධනයට හේතුවක් බවට පත් වෙනවා. අවබෝධ කරගත්තාට පස්සේ මේක සරල සිද්ධාන්තයක්. මේක සරල සිද්ධාන්තයක් වුණාට පුතජ්ජන ඥානයට ඉතාම ගම්භීර වූ අපහසුම කාරණයක්. මක් නිසාද? මේ පුතජ්ජන ඥානය හෝ ඉන්ද්‍රයන් ඇස යොමු නොවන පැත්තක්. ඒකයි තියෙන වෙනස. යොමු නොවන පැත්තක්. ලෝකෝත්තර විෂයන්. ලෝකෝත්තර විෂයක්. ලෝකෝත්තර විෂයක්. දැන් මෙතන සිටිනවා බොහොම වේගින් ඉහළට ගියපු ඉහළ මට්ටමේ අනුශාසනා වුමනා පිරිසකුත් ඉන්නවා. මධ්‍යස්ථව යම් යම් කරුණු තේරුම් ගන්න මට්ටමේ පිරිසකුත් ඉන්නවා. 180 පිරිසකුත් ඉන්නවා, 150 පිරිසකුත් ඉන්නවා, 125 20 පිරිසකුත් ඉන්නවා. ඉතින් 20 පිරිසට ආවරණය වෙන අනුශාසනා කළොත් 80 අයට අසාධාරණයක්. 80 අයට දේශනා කරන දේ සමහර කෙනාට 20 අයට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඒකට දෙන්න තියෙන උපදේශය තමයි මේ දේශනා ශ්‍රවණය කරන්න, පැරණි දේශනා ටිකත් ඒ අලුත් අය නව අය ශ්‍රවණය කරන්න. ඒ ශ්‍රවණය කිරීම තුළින් ඔබට මේ පැහැදිලි වෙයි මොකද්ද කියන්නේ කියන කාරණය පිළිබඳව. ගොඩක් දෙනෙක් කියපු කාරණයක් තමයි ස්වාමීන් වහන්සේ කිව්වේ මොකද්ද කියලා අපිට අවුරුදු 5ක් විතර යනකම් තේරුන්නේ නැහැ. අපි කට දිහා බලන් හිටියා. අපි ඔය අහන් හිටියා. මොකද්ද උනෝ තේරෙන බණක් කියනවා. ඒ කොයාත් විතරක් නෙමෙයි මගේ මව මෑණියනුත් කිව්වේ මොකද්ද? මට නම් හාමුදුරුවනේ මේ ලෝකෙ දෙයක් තේරෙන්නේ නැහැ කිව්වා. එහෙම තමයි ගැමි වහර නේද? සරල වහර ඒක. මට මේ ලෝකෙ දෙයක් තේරෙන්නේ නැහැ. ඉතින් ඔක අත්හරින්න එහෙනම් අම්මලාට එච්චර ඥානෙ නැහැ. ඔක අත්හරින්න කියලා අපි කිව්වේ නැහැ. මොකන්ද කිව්වේ? තේරුම් නැති වුණාට කමන්නේ, නිකන් අහගෙන ඉන්න. ඒ වගේ තමයි තේරෙන්නේ නැහැ කියලා ගොඩක් කියන අයට කියන්න තියෙන්නේ. අත්හරින්න එපා තේරෙන්නේ නැහැ කියලා. විනෝදෙට වගේ අහන්න, පත්තර බලද්දි, ගෙදර වැඩ කරද්දි අහන්න. කාලයක් යනකොට තේරෙයි හාමුදුරුවන්ගේ රටාව මොකද්ද, කියන්නේ මොකද්ද, වචනවල තේරුම මොකද්ද යන්න පිළිබඳ අවබෝධය වෙනකොට ඔන්න උත්තරයක් එනවා. මට දැන් ටිකක් තේරෙනවා. එහෙමනම් ඒ ටිකක් ආලෝකය ලැබිලා. ටිකක් ආලෝකය ලැබිලා. ඒ ආලෝකය තුළින් ඉදිරියට ගමන් කළොත් වීරයන් ඒ අය දකිනවා. සාමාන්‍ය ජීවිතයේ තියෙන පුතඥන ආකල්ප අදහස් චින්තන රටා ඒවයි තියෙන මායාකාරීත්වය දකින්න. ඒ රටාවට, ඒ ස්වභාවයට, ඒ දේවල් වලට සිත් යොමු කරන්නේ නැතුව ධර්මයේ ඇරෙන්න නම් සැපයක් නැහැ, ධර්මයේ ඇරෙන්න නම් සුවයක් ජයග්‍රහණයක් නැහැ, වෙනාන්දයක් නැහැ කියන මාතෘකාව යටතේ තමන්ගේ සිතේ තියෙන ඉහළම තැන ධර්මයේ වෙත ලබා දෙන්න. නැත්තම් ගොඩක් අය දීලා තියෙන්නේ පුදුම දේවල් වලට ජීවිතේ ප්‍රමුඛතාවය දීලා තියෙන්නේ. එසේ ප්‍රමුඛතාවය දෙන පිරිස සොයා යන්න, සොයා යන්න ශ්‍රී සද්ධර්මය. කුමන්ද මේ ශ්‍රී සද්ධර්මය? ඊටාම සරලවද ප්‍රකාශ කළ හැකි දිනක් එක් අවස්ථාවක ලෝතර බුදුරජාණන් වහන්සේ මෙන්න මෙසේ සරලව මේ දේශනාව කරනවා. මහණෙනි, යමෙක් සුඛ වේදනාව හඳුනායිද, දුක් වේදනාව හඳුනායිද, උපේක්ෂා වේදනාව හඳුනායිද, යමෙක් මේ ත්‍රිවේදනාව ඉක්මවයිද, ඔහු මුළු බුද්ධ ශාසනයම දැනගත්තාවේ. බලන්න සරලයිනේ. යමෙක් සුඛ වේදනාව හඳුනගනේද, දුක් වේදනාව හඳුනගනේද, උපේක්ෂා වේදනාව හඳුනාගනේද, ඊළඟ වචනේ හරි වැදගත්, මේ ත්‍රිවේදනාව ඉක්මවයිද, ඉක්මවා දකීද, ඔහු මුළු බුද්ධ ශාසනයම දැනගත්තාවේ. ඔහු සූත්‍ර පිටකයක් දන්නෝ, විනය පිටකයක් දන්නෝ, අභිධර්ම පිටකයක් දන්නෝ, ඔහු සතර සතිපට්ඨානයක් දන්නෝ, ධම්මපදයක් දන්නෝ, පဋාණප්පකරණයක් දන්නෝ, ඔක්කොම දන්නෝ, අටුවා ටීකා ඔක්කොමත් එක දන්නෝ. මොනවද මේ ත්‍රිවේදනාව ඉක්මවෝ? බුදුරජාණන් වහන්සේ එක සූත්‍රයක් දේශනා කර එක පිරිසකට, ඒ පිරිස ඒ තුලින් නිවන් දැක්කා. මේ අදනේ සංකල්පයක් තියෙන මේ ඔක්කොම අපි දැනගන්න ඕන කියලා එහෙම එකක් නැහැ. මේ එක සූත්‍රයක් තුල මුළු ත්‍රිපිටකයම දිනනවා. ඒ ත්‍රිපිටකයම කියවෙන ධර්මයේ තියෙනවා කියන එකයි මේ අදහස් කරන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරා, මහමෝධේ කොහෙන් රස බැලුවත් ලුණු රස වගේ මගේ හැම සූත්‍ර දේශනාවකම නිර්වාණය නැමැති රසය තියෙනවා. ඒ රසය වින්දොත් ඔහු සාගරේ රස දැනගත්තා වෙනවා. ඈ ධර්මයේ රස දැනගත්තා වෙනවා. එහෙමනම් මුළු ධර්මයේම දැනගත්තා වෙනවා. මහා සාගරයට එක තැනකින් කොයිබෙන් හරි බැසගත්තොත් එයා මුළු මහා සාගරේටම බැසගත්තා කියලා කියන්න පුළුවන් නේ. ඒක උතුරෙන්ද, ඉන්දියාවෙන්ද, වෙන රටකින්ද, මොන රටින් වුණත් කමක්, කවුරු වුණත් මහා සාගරයට බැසගත්තට පස්සේ එයා මුළු මහා සාගරේටම අයිති කියන බවට පත් වෙනවා. කොතනින් පැමිණියත් ඒ නිසා මේ එක කාරණයක් තුලින් තමන් පිබිදෙන්න බලන්න, ඒක තමයි වැදගත් කාරණය කියලාත් අපි මතක් කරන්න ඕනේ. විශේෂ ඥානයක් තියෙන්න ඕන, බුද්ධිමේ වශයෙන් කැපවීමක් තියෙන්න ඕන. ඒ කැපවීම තමා තුළ ඇති වෙන්න තමන්ට ලොකු ජීවිතයේ පිළිබඳව, සසර පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕන. ඒක පිළිකුල් කිරීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් නෙමෙයි, අවබෝධයක් තියෙන්න ඕන. ඔබට හිතන්න පුළුවන්කම ලැබිලා තියෙන්න ඕන ජීවිතයේ උපතේ ඉඳලා මරණය කරා සිටීමේ හැකියාව තියෙන්න ඕන. මෙතන ඉන්න කිසි කෙනෙක් 2100 යාන වාහන, කැලෙන්ඩර, සුව පහසු, දියුණුව නොදියුණුව, නිවුස් බලන්න නේද? කිසි කෙනෙක් නැහැ. කිසි කෙනෙක් නැහැ. ආවේ කොහෙන්ද දන්නේ, යන්නේ කොහාටද කියලා දන්නේ නැහැ. පැහැදිලිනේ. එතකොට බලන්න, දැනට මේ ඔබේ සිතේ තියෙන දේ මොන තරම් මායාකාරී අදහසක්ද තියෙන්නේ? දැනට තියෙන්නේ නම් අවුරුදු 10,000ක් ජීවත් වෙනවට වැඩිය වේගවත් සිතුවිලි නේද? එතකොට හිතට කියලා දෙන්න, ඔබ මේ සිහවසයේ තුලවත් ජීවත් වෙන්නේ නැහැ කියලා දෙන්න. එතකොට ඔය වේගය අඩුවේ. එහෙමනම් ඒ කාරණේ කියලා දුන්නට පස්සේ කියන්න ඕන, හරි මං එකතු කරගත්ත කාර් එක මට ගෙනියන්න බෑ, මම එකතු කරගත්ත නිවාසය මට ගෙනියන්න බෑ. මම එකතු කරගත්ත යාළුව ගෙනියන්නත් බෑ. නෝන ගෙනියන්නත් බෑ. මහත්තයා ගෙනියන්නත් බෑ. දරුවෝ ගෙනියන්නත් මට බෑ. ඒගොල්ලෝ හැදුව වැඩෝ ඒගොල්ලන්ගේ ජීවිතේ ඒගොල්ලන්ට දීලා ඒගොල්ලන්ට ඉකිල්ලෙන්න ඉඩ දුන්නා. අපේ අම්මලා තාත්තලාත් අපිව ගෙනිච්චේ නෑ. ඒගොල්ලෝ තනියෙන් ගියා. ගියපු අය. එහෙමනම් මනසට කියලා දෙන්න ඕන සංසාරෙදි බලනකොට මම හරිම පෞද්ගලිකයි. සංසාරෙදි හැම පුද්ගලයෙක්ම තමන් පෞද්ගලිකයි. එහෙම එකට යන්න පුළුවන් කමක් නැහැ. තමන්ගේ පෞද්ගලික ශක්තිය එතන තියෙන්න ඕන. බලය තියෙන්න ඕන. දැන් මහත්තයා ස්වර්ගයට ගියයි, දිව්‍ය ලෝකෙට ගියයි කියලා, අනේ මහත්තයා දිව්‍ය ලෝකෙ ගියයි කියලා එක පාට ට්‍රාන්ස්ෆර් එකක් හදාගන්න බෑ. නෝනට දිව්‍ය ලෝකයන්නේ. ඒ මොකද එයා ළඟ ශක්තිය නැත්තම් බලය නැත්තම් එතෙන්ට යන්න බෑ. මානසික බලයෙන් යන්නේ. මානසික බලයෙන් යන්නේ. මොකද්ද මානසික බලය කියන්නේ? විද්‍යානුකූල දෙයක්. විද්‍යානුකූල දෙය මොකන්ද? බර දේවල් ජලය මත උඩ පාවෙනවා. බර දේවල් නෙමෙයි සැහැල්ලු දේවල්. බර දේවල් යටට යනවා. ඉතින් ඕකම තමයි. මනස යම් තාක් සැහැල්ලු වෙනවද? ඒකට තමයි පින කියන්නේ, කුසලය කියලා කියන්නේ, දියුණුව කියන්නේ, ස්වර්ගය කියන්නේ ඕකට. මනස සැහැල්ලු වෙන තරමට ස්වර්ගය සැකසෙනවා. මනස ගොරෝසු වෙන තරමට, මනස දැඩි වෙන තරමට, මනස බර වෙන තරමට අපාය අර වීදුරුවේ සැකසෙනවා. වීදුරුවට දාලා බලන්න කැබලිති ගල් කැටයක් දැම්මා. යස ගියා. පුළුන් කෑල්ල දැම්මහම උඩ පාවෙනවා. කොළ කෑල්ලක් හේම දැම්ම උඩ පාවෙනවා. ඉතින් සැහැල්ලු දෙන තරමට ඒක උඩ පාවෙන ගුණයක් තියෙනවා. එතකොට හැමදෙර නැවුත් උඩ පාවෙන්නේ සැහැල්ලු නිසාද කියලා හෙමයි. ඒකෙත් එහෙම අවකාශයක් හදලා තමයි තියෙන්නේ. ඒකෙත් ඒකේ තියෙන ඒ ප්‍රමාණය තුලින් විදියට කිඳාන ඔබ සින විදියට ඒ අවකාශය හදලා තියෙන නිසා ඒ අවකාශයේ ඉක්මවා ඒ ඔරුවේ හරි බෝට්ටුවේ හරි නැවේ හරි බඩු බහන්න පැටවුවොත් යට යනවා. ඒක අර අවකාශයේ හදලා තියෙන්නේ මේ මෙච්චර බරයි මේක පටවන්න පුළුවන් කියලා. ඊට වඩා වැඩි උනොත් තියෙනවා. ඉතින් ඒ අවකාශයට සාපේක්ෂව බර විතරයි ඒත් පටවන්න පුළුවන්. ඒකට පුළුන් කෑල්ලක් දාලත් පුළුන් කෑල්ල උඩටත් අපි පොඩි පොඩි දේවල් ඕනනම් දාලා තියන්න පුළුවන්. ඒ පුළුන් කෑල්ලේ තියෙන ධාරිතාව තියෙන තුරු ප්‍රමාණයි. දැන් අපිට හිස් කොටයක් දැම්මම ඒ හිස් කොටේ යංගිසිත බලයක් තියෙන උඩ පාවෙන බලයක්. ඒ බලයට සාපේක්ෂව මිනිස්සෙකුට නැගලා යන්න පුළුවන් කොටයක් උඩ. හැබැයි ඒකට 10 දෙනෙකුට නැංගෝ ඒ කොටෙත් යට යනවා. එහෙමත් තියෙනවා. හොඳයි. දැන් සරලව ධර්මයක් අපි තේරුම් කරගත්තා. ඒ වගේම ධර්මයට පාදක වෙන කරුණු කාරණා තේරුම් කරගත්තා. අපි ඒ වගේමම ධාරණය කළා ඔබට පිහිට තියෙන එකම දේ මෙච්චරයි. මෙච්චරයි. වෙන දෙයක් ඔබට පිහිට වෙනස පවතින එකක් නැහැ. ඔබට උදව්වක් වෙන්නේ, ආලෝකයක් වෙන්නේ ඔබේ ප්‍රඥාවයි. නුවණින් අහන්න, නුවණින් විමසන්න. නුවණැස ඒක ඇහැක්. ඒකට පේනවා කරුණු. තතු පේනවා. වර්ණ නැතුව කාරණාවසෙන් අපිට පේනවා. එතකොට අපිට නිවන තියෙන්නේ කොහෙද? ඒ නිවනට සාපේක්ෂිතව අපි තුල ධර්මයේ ගොඩ නගන්න ඕන. නිවනට පැමිණෙන්නට පුළුවන් මට්ටමට ධර්මයේ ගොඩ නගන්න ඕන. දැන් ගුවන් ඥානයක් බාන්න පුළුවන් ද ඕන තැනක? එහෙම බෑනේ. ගුවන් ඥානයක් බාන්න තොටුපළක් හදන්න ඕන. හතර කරාම හෙලිකොප්ටරයක් බාන්න පුළුවන් ද හැම තැනකම? නෑ. ඒකටත් යම් කිසි අවකාශයක් උමනා කරන පද්දනමක් හදන්න ඕන. ඒ වගේට නිවනට හැම තැනටම මෙහෙම පිවිසෙන්න බෑ. නිවනටත් එන්න පරිසරය අපි ළඟ තියෙන්න ඕන. එහෙම නැතුව පැමිණෙන්නේ නෑ. රැකියාවක් ගන්නත් ඒ පරිසරය එයා ළඟ තියෙන්න ඕන. හරි. මොකද්ද මේ පරිසරය? නිවන පැමිණෙන්නේ මොන වගේ පරිසරයකටද? මේ භූමණ්ඩල කුණු කන්ද වගේ එක එක දේවල් ගොඩ ගහගෙන ඉන්න ගන්ධස්කාරයේ ඉන්න බැරි මනසක් ළඟට නිර්වාණය නැමැති සොඳුරු දෙයක්, මනහර දෙයක් පැමිණේද? ඉන්නේ නැනේ. ඒකයි. අපි මොකද කරන්න ඕන? අනවබෝධයෙන් හදාගන්නා වූ දේවල් දුරු කරන්න ඕන. ඔය අනවබෝධයේ ලෝභ, ද්වේෂ, මෝහ, මද, මාන, ඊර්ෂ්‍යා ඔය ඔක්කොම තියෙන අනවබෝධයේ. අද මිනිස්සු කා කොටහගෙන වේගින් මේ ලෝකයේ මොකද්ද දියුණුවත් සැපයක් හොයාගෙන යන්නේ? අවබෝධයෙන්ද අනවබෝධයෙන්ද? අනවබෝධයෙන්. ලොකුම ධනය තියෙන හිතේ. ඒ ලොකුම ධනය හිතේ මතු කරගත්තොත් ගහයක් ගහක් යට ඉන්න පුළුවන් රජෙක් වගේ. දැන් අද මාලිගාවල් වලත් ඉන්නවා මිනිස්සු හිඟන්නවා වගේ. මාලිගාවල් වල ඉන්නවා හිඟන්නවා වගේ. ඊට වැඩිය හොඳ නැද්ද ගහක් යට හිටියොත් රජෙක් වගේ? මාලිගාවක හිඟන්නෙක් වගේ ඉන්නවට වැඩිය හොඳයි ගහක් යට රජෙක් වගේ ඉන්න එක. ඒක ශ්‍රේෂ්ඨයි. සන්තුට්ටි පරමං ධන. ඒ සන්තුට්ටි ඇති වෙන්නේ ධර්ම අවබෝධයෙන්. නිකන් ඇති වෙන්නේ නැහැ. ධර්ම අවබෝධයෙන් ඇති වෙන්නේ. එනයි අනවබෝධයේ ගමන මායя විසින් අපිව රවටන ඊ දේ ප්‍රඥාවෙන් පෙන්වන්න ඕන. නුවණින් කල්පනා කරන්න ඕන. එක් සමයක බෝධිසත්වයන් වහන්සේ මුවරැළක නායකයෙක් වෙලා හිටියා. එතෙ එක්තරා ගොවියෙකුගේ කුඹුරක් තිබුණා. ඒ කුඹුරේ තියෙන ඒ මිහිරි කිරි වැඩිච්ච ගොයන් මේගොල්ලෝ කෑවා ඇවිල්ලා. ගොයන් එහෙම කාලා හොඳට බඩ පිරුණා. ප්‍රමාණවත්ව බඩ පුරව ගත්ත මේ බෝධිසත්වයරයගේ මේ රැළේ හිටපු සියලුම කට්ටිය. ඉතින් මේ ඉන්න රැළේ ඉන්න කට්ටිය එතන මේක ඒව කාලා විවේක ගන්න නිදියන්නත් ලැහැත්තිය එතෙන්ටම වෙලා. ඊට පස්සේ බෝධිසත්වරය කියනවා මේ දැන් මෙතන සුදුසු තැනක් නෙමෙයි අපිට විවේක ගන්න, අපි මෙතනින් කැලේට යමු කියලා මෝරැලත් අරගෙන කැලේ ගියා. දේවදත්ත හාමුදුරුවන්ගේ රැළත් ආවා. රැළත් ඇවිල්ලා එතන හොඳට බඩ පිරෙන කාල මේ වෙලා එතනම මහන්ස වැඩිකමට ඒගොල්ලෝ නිදිය ගත්තා. ඊට පස්සේ මොකද වුනේ? අර අයිතිකාරයා ඇවිල්ලා ඒ මෝරල්ට පහර දීලා ඒ මෝරල මරලා අල්ලගත්තා. ඒ වගේ මේ ස්වභාව ධර්මයේ ජීවිතයේ තියෙන දේවල් භුක්ති විඳින්න ප්‍රමාණවත්ව බඩ පිරෙන්න. ඒකෙන් ප්‍රමාණවත් ප්‍රමාණයක බඩ පුරවාගෙන ඔබේ විමුක්තිය කරා නිදහස කරා ගමන් කරන්න. ඒකම ඇලිලා ඒකම ගැලිලා ඒ තුළම බුදියගෙන ඉඳලා මැරෙන්න යන්න එපා. මාරය ඇවිල්ලා මරලා ගෙනියනකන් ඉන්න එපා. අද මිනිස්සුන්ට වෙන්නේ මොකද්ද? මිනිස්සු බඩ පුරව ගන්න පුළුවන් තරම් කාලකාලේ ඒ තුලම ගැලිලා ඉඳලා අර මාර්යා මොකද කරන්නේ? මාර්යා තමයි අර කුඹුරේ අයිතිකාරයා. එයා ඇවිල්ලා මරලා අල්ලගෙන ගෙනියනවා. ඒ නිසා මේ පින්නතුන් පිරිස වාසනාවන්තයි. ඒ ධර්මයේ දිගින් දිගටම යෙදෙනවනම් ඉස්සරහට යනකොට ටිකක් මනස සුවපත් වෙනවා. සුවපත් වෙනකොට හිතෙනවා දැන් මට ඇති කියලා. ඇති කියලා හිතුනහම නතර වෙනවා. අපි සමාජයේ ඉන්න ඕනේ එදා වේල කියලා පිරිසක්. එදා වේල විතරයි. එදා හම්බ කරගත්ත පං කෑල්ලක් කෑවා, දවල්ට කෑම එක කෑවා, ආයි හෙට දවසට කන්න ගියා කරේ හොයාගන්න. එදා වේල. ඉතින් ඔයත් මං හිතන්නේ එදා වේලියයි මෙහෙ එනවා කියලා. එහෙන්න එපා. තමයි එකතු කරන්න ඕන. පරම්පරා හතකට එකතු කරලා යන්න ඕන. ඈ තමන් නොසිටියත් තමන්ගේ දරුවන්ගේ දරුවන්ට හරිය පරම්පරා හතකට දෙන්න ඕන. ඒකයි වැදගත්. අධ්‍යාත්මික සංවර්ධනයත් එහෙමයි. මෙලවට විතරක් නෙමෙයි සංසාරෙටම, සංසාරේ කෙලවරටම නිවන් දකින්න තාක්කල්ම ධනය සකසලා තියෙන්න ඕන. මොකද්ද ධනය? මොකන්ද ධනය? මනස කියන එක හරි ප්‍රභාස්වරයි මහණෙනි. මේ මනසට ආගන්තුක උපක්ලේශ කිලිටි වැඩිලා තියෙනවා. මේක හරි මැණිකක්. රන් බඳුනා. මනස හරි ප්‍රභාස්වරයි. ඒකට බාහිර උපක්ලේශ වලින් තමයි මේක කිලිටි කරගෙන තියෙන්නේ. අපිම අවිජ්ජා පත්‍යා සංඛාරා වෙලා අවිද්‍යාව නිසානේ. අවිද්‍යාව නිසා අවිද්‍යාත්මක මිනිස්සු තුල මොනතරම් වේගය වැඩි, ප්‍රශ්න වැඩි, රණ්ඩු වැඩි කොතනද? අවිද්‍යා සහගත මිනිස්සු ඉන්න තැන. මම ඒක තේරුම් ගත්තා. බාහිර සමාජයේ පින්නතුනේ කැටි පොළු ගන්න, අතපය දික් කරන, පරුස වචන කියන තරම් ලොකු ප්‍රශ්නයකට වුණත් අපේ භාවනා මධ්‍යස්ථානවල තියෙන ප්‍රතිචාරය මම තේරුම් ගත්තා. භාවනා මධ්‍යස්ථානවල තියෙන ප්‍රතිචාරය මෙච්චරයි. නිහඬව ඉන්න. උන්වහන්සේලා ඇඟිලි දික් කරන්නේ, උන්වහන්සේලා හයියෙන් බැනවදින්නේ, උන්වහන්සේලා කෑගොස්සම් කරන්නේ නැහැ. නිහඬ වෙනවා. වැඩි කතාව කර ඉන්න ඔයත් එක්ක. එයා නොගලපෙන ගුණයක් තිබුණොත් බලන්න මොනතරම් බුද්ධිමත් සමාජයක්ද කියලා. ඒ දිනුන නෝන මහත්තුරු අතරත් තියෙන්නේ ඕක තමයි. ඒගොල්ලොත් පොඩ්ඩක් ඒක නොරසුණු ගතියක් එයා පෙන්වන්න කරන්න මොකද්ද? දැන් නිහඬ වෙන්නවා. ඒ සාමකාමී නිහඬ භාවය බුද්ධිමත් මිනිස්සෙකුට අර පොළු පාරවල් සිය දහසකට වැඩි වේගෙන් ඒක දැනෙනවා. ඒක දරා ගන්න හරි අමාරුයි. ඔන්න වටිනාකම. එහෙමනම් මේ අවිද්‍යාත්මක తত্ত্বය වැඩි පරිසරය තුළ තමයි කාලගෝටි වැඩි, ප්‍රශ්න වැඩි, මමංකාරය වැඩි, පුජ්‍යලත්වයේ වැඩි. මිනිසත් භාවය අඳුනන්නේ නැත්තේ ලංකාවේ ග්‍රාමීය මට්ටම විශේෂයෙන් මොකක්වත්ම දන්නේ නැහැ. පාන්සුකුලට ගෙන්න ගන්න හාමුදුරුවන්ට දානේ දෙනෝ, තමන්ගේ මලගෙදරට ගෙන්න ගන්න අනුන්ගේ මලගෙවල් වල ගිහිල්ලා පෙනී හිටිනෝ, තමන්ගේ මගුල් ගෙදරට ගෙන්න ගන්න අනුන්ගේ මගුල් ගෙවල් වලට යනෝ, මරට ගෙන්න ගන්න මිනිස්සු එකතු කරනවා. වැඩක් තියනවද? පුරසාරමට ජීවත් වෙන්න එපා මොනම පැත්තකින්වත්. ධනවත් වගේ ඉන්න එපා ධනවත් වෙන්න. උගත් වගේ ඉන්න එපා උගත් වෙන්න. බලවත් වගේ ඉන්න එපා බලවත් වෙන්න. ඥානවන්ත වගේ ඉන්න එපා ඥානවන්ත වෙන්න. ලස්සන වගේ ඉන්න එපා ලස්සනට ඉන්න. ලොකු කමට ඉන්න එපා ලොකුවට ඉන්න. එහෙනම් ඒක තේරෙනවද? ලොකුවට ඉන්නවා කියන්නේ එකක්, ලොකු කමට ඉන්නවා කියන්නේ එකක්. සම්මනේ ඒ සමහර ඉතාලම දෙවන්ත ධන කුහෙරේ ඉන්නවා පාර්ද බහලේ එළියේදී දැක්කොත් එහෙම හිතන්නේ වාහනේ අද්දිත් හිතන්නේ. අපි සමහරලාට අපි මේ හිතන අවස්ථාවල වැටෙනවා මේ මේ ප්‍රිය දුරා වෙන්නේ නැති කියලා. වාත්‍යත් කියන්නේ ආබ්‍රහම් ප්‍රිය දුරා නෑ නෑ අඳුරේ මගේ වාත්‍ය. ඉතින් මිනිස්සු බොහොම එච්චර ලොකු මේ කමක් යාල මේ මේ ලොකු දෙයක් එයා ළඟ තියෙනවා. නමුත් ලොකු කමක් නැහැ. ඇඟේ ගාවගෙන නැහැ. ඒක මනසින්ම එතනින්ම ඇති වෙන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟත් තිබුණේ ඒකයි. අර ලොකු කම තිබුණේ නැහැ. ලොකුවට උන්වහන්සේ වැඩ හිටියා. ලොකු කම කියන එක නැහැ. උන්වහන්සේ පැල්පතට යනවා. රජමාලිගාවට වඳිනවා. අර කම කියන එක නැහැ. ඒ මොකද්ද? දෘෂ්ටිය. කම කියන්නේ දෘෂ්ටිය. ලස්සනට ඉන්න ලස්සන වගේ ඉන්න එපා. ලස්සනට වගේ ඉන්න එපා ලස්සනට ඉන්න. දෘෂ්ටිගතව සිටීම තුළ ඒ ග්‍රහණය කරන දෘෂ්ටිය හේතුවෙන් ඔහුට ඇයට මහත් පුදුමාකාර පීඩාවක්. අදිමහානය නිසාත් හීනමානය නිසාත් මහා දැවීමක් ඇති වෙනවා. මහා දැවීමක් ඇති කරනවා දෘෂ්ටිගතව ඉන්නකොට. තමා කෙරෙහි අහම්භාවයක් මමත් මමංකාරයක් නැත්නම් ඔය මොකක්වත් නැහෙනේ. දැන් අපේ තරුණ කාලයේදී අපි අපිම කල්පනා කරනවා ඒව වෙනම සිනමා ටෙලිනාට්‍යයක් වගේ මේ දකින්න අපේ ජීවිත අපේ ඇතුලේ මනසේ ඥානේ මොන දෙයක් තිබුණත් අපිත් ඒ කාලේ පුළුවන් තරම් කොණ්ඩේ මෝස්තරය ගැන පුදුම විදියට සැලකිල්ල එළියට බහින්නේ කන්නාඩියෙන් කීපාරක් බලලාද සපත්තු දෙකේ ෂර්ට් එකේ කලිසමේ තියෙන ඉරක් ගැන පවා තියෙන මහ පුදුම සැලකිල්ල සරසගෙන ඉන්නවා. එතකොට මේ රංග මණ්ඩල තුල රංග පානවා කියන්නේ ඕක තමයි. නැති දෙයක් වාදක් කළා පෙන්වලා සතුටින් නැහැ. සතුටින් ඉන්නවා වගේ පෙන්වනවා. හිතේ ඇති ලස්සනක් නැහැ. නමුත් ලස්සනට ඉන්නවා. අතේ ඇති ධනයක් නැහැ. නමුත් ධනවත් වගේ ඉන්නවා. එහෙම වැඩක් නැහැ ජීවිතේ. අරටුවක් ඇති කරගන්න අරටුවක් ඇති ශක්තිය. සේලෝ යතා ඒක ඝනෝ වාතේන න සමීරති. ඝන පර්වතයක් සුලඟින් නොසෙල් වෙන්නක් මෙන්. මනසක් තියෙනවා නම් මොනතරම් ශ්‍රේෂ්ඨද? ඒකෙන් මනස දෙඩි කරගන්නව නෙමෙයි. මනසේ තියෙන අවිද්‍යාත්මක ගුණය නැත්තම් ජීවිතේ සැලවෙන්නේ නැහැ. සැලවෙන්නේ නැහැ. දැන් අපිම බලනවා යම් යම් මිනිස්සු කම්පණය වෙන අවස්ථාවන්වල ජීවිතේ අපිත් කම්පණය වෙන්න මේ අවන අවස්ථාවක් යතුනට පස්සේ අපේ මනස වැඩ කරන්නේ කොහොමද කියලා මම බලාගෙන ඉන්නවා. අගේ අර ගැඹුරුම මනස. ඉතින් හරි සන්තෝෂයි. හරි හොඳයි මේ මනස. වැඩි කම්පනයක් නෑ, වැඩි කලබලයක් නෑ. අදාළ ක්‍රියාවලියක් කරා නම් එයා මේ කම්පණය නැතුව ඉන්නවා. තමන්ගේ මනස දාලා බලන්න ඕන. අර පොඩි කාලේ මම කලාව වගේ පරීක්ෂණයක් කර පුජ්‍යලේකට මුදල් දීලා බන්නවා ගත්තා. පුජ්‍යලේකට සල්ලි දීලා කිව්වා මට බනින්න කියලා. ඇයි බනින්න කියලා කිව්වේ? තරහ යනවාද කියලා බලන්න. ජීවිතේ ඔබට හිතලා තියෙනවද සල්ලි දීලා කාට හරි කියලා බන්නව ගන්න? ඊට පස්සේ මහත්තයට පොඩ්ඩක් අඬ ගහලා, ගෙදර කවුරු නැති වෙලාවක මේ පොඩ්ඩක් මට බනින්න කොට කියලා. මොකද? නෑ මට තරහ යනවාද කියලා පොඩ්ඩක් බලන්න ඕන. ඈ? ඒක හරි වැදගත්. ඒක හරි වැදගත්. ඒක යාළුවෙක් කියලා මන්ත්‍ර කරන්න වෙලා පාසලේදී දිගින් දිගටම මට පෑනින් ගන්නා. හැමදාම ඉස්කෝලේ යනකොට පෑනින් ගන්නලා දුවනවා. බේරෙන්නව බැරි වුණා. මම බැලුවා මොකද්ද මේ මිනිස්සයා කියන්නේ කියලා. ඒ මිනිස්සයා කිව්වේ ඔයාට මේ පාසල හරියන්නේ නැහැ. ඔයා මේ පාසලේ යන්න. ඒක තමයි කියන්නේ. හරිද නෙමෙයි. ඔයා මහාන වෙන්න යන්න. මේ හරියන්නේ නැහැ. හැම දෙයකම මොකක් හරි සිද්ධාන්තයක් තියෙනවා. මොකක් හරි කාරණයක් තියෙනවා. හඳුනා ගන්න පුළුවන්. එහෙනම් තමන්ගේ මනස තමන් පරීක්ෂාවට ලක් කරලා බලන්න තමන්ගේ මනස කොතනද තියෙන්නේ කියලා. දැන් මෙහෙම හිටියන මේ ඔක්කොම බඹර කූඩු. මේ බඹර කූඩු කියන්නේ බඹර කූඩු හරි ලස්සනයි. දැකලා තියෙනවද? අර මේ දෙබරු නෙමෙයි බඹරු. අර ලොකු බෝලයක් වගේ වොලිබෝල් වගේ හදන ලස්සන කූඩු හදන జాතියක් ඉන්නවා බඹරු. ඒ බඹර කූඩු හරිම ලස්සනයි. එතෙම කඩලා ගෙනියන්න හිතලා දැක්කාම අත තිබ්බොත් අරක ඇතුලේ ඉන්න 1000ක් විතර හත් දෙනෙක් කොටනකොට නයි විස. ජලයේ ගිලුනොත් එහෙම උඩට එනකම් බලාගෙන ඉඳලා ওই දිනව මැරෙනවා. ඒ වගේ බඹර කූඩු එළියට ආවොත් හොඳින් කතා කරද්දී හොඳයි. හැයි මේ වචනේ පදනමේ නින්නේ. ඉතින් මේ මේ ලෝකේ සමාජයේ මිනිස්සු මේ දේ දැනගත්තා නම් හරි. මිනිස්සුත් එක්ක හොඳින් ඉන්න කරන්න තියෙන හොඳම දේ තමයි හොඳින් කතා කරන්න. සේවකයෝගෙන් හොඳින් වැඩ ගන්න නම් හොඳින් ආදරෙන් හොඳට කතා කරන්න. ත්‍රස්තවාදීන් වැඩ ගන්න කොහොමද ඒගොල්ලෝ? හොඳින් කතා කරලා. ත්‍රස්තවාදීන් ත්‍රස්ත ක්‍රියාකාරකම් වලට පව මිනිස්සු අල්ලගන්නේ සහෝදරයා නංගියේ මල්ලියේ කියලා කතා කරලා. ඒ නිසා අපි බණ කියන්න ආවහම ඉතින් ධර්මයට යොමු කරන්න ඉතින් බැලලා හරියන්නේ නැහැ. ඒ නිසා ඒකෙදිත් බොහොම ගෞරවයෙන් කතා බහ කරලා හොඳ පැත්තට යොමු කළාම කොච්චර වටිනවද නේද? අපි ලෝකේ නරක දෙන දේ ලබා දීම සඳහා උපායශීලී වෙනවා නම් ඇයි අපි හොඳ දෙයක් ලබා දෙන්න උපායශීලී නොවන්නේ? ඒ නිසා තමන්ගේ අවංක භාවය පෙන්වන්න කාටවත් බැනවා දෙන්න එපා. හිත අවංක නම් අපි ඒ බොරුවට මවා පාන්න ඕනේ නැහැ කියලා එහෙම හරියන්නේ. බුදුහාමුදුරු කියනෝ මෛත්‍රී මනෝ කර්මයේ තියෙනා වගේ මේක ගේන්න ඕන මෛත්‍රී වචී කර්මයට. නැත්නම් අර මිනිස්සු දන්නේ නැහැ හිතේ තියෙන්නේ මොකද්ද කියලා. ඒ වගේම මෛත්‍රී වාක් කර්මයේ තියෙනා වගේ මේක ගේන්න ඕන මෛත්‍රී කාය කර්මයට. එතකොට තමයි මිනිස්සු දන්නේ මෙයා කරන වැඩවලින් කරන කාරණෙන් මට ලෙන්ගතු කෙනෙක් හොඳ කෙනෙක් කියන එක. නමුත් අපිට සමහර වෙලාවට සමාජයෙන් හම් වෙනවා අපිට හිත ඉතාම පිරිසුදුයි. මට කට හරීම සරයි. හිතත් පිරිසුදුයි, වචනෙත් පිරිසුදුයි, ක්‍රියාව සරයි. සමහර අයගේ ක්‍රියාව හරි සාන්තයි. වචනේ කනට හෙන්නේ, හිත ගන්න දෙයක් නැති. ඔයසාවෙ හම්බෙන්නේ අන්න ඒ අය තමයි තේරුම් ගන්න අමාරුම පිරිස. මේ තුනම මෛත්‍රී සහගතව තියෙන ඕන, මේ තුනම නපුරුව තියෙන පිරිසක් ඉන්නවා, මේ එකක් නපුරුව තියෙන පිරිසකුත් ඉන්නවා. මේ තුනම සමබරතාවයකින් යුක්තව මෛත්‍රී සහගත කරගන්න. කොහොමද මෛත්‍රී උපදින්නේ? ඇතුලේ පීඩනය අඩු තරමට එයා තුළ තියෙන මෛත්‍රිය. මේ හැම කෙනෙක්ම වෛර කරනකොට එයාට දොස් කියල හරියන්නේ නැහැ. එයා ඒ දේ කරන්නේ එයාගේ පීඩණයට. එයා ඒ දේ කරන්නේ එයාගේ පීඩණයට. ඒකයි තත්ත්වය. හැමෝම මිනිස්සුයි, මම කෑ ගහන්නේ ඒකට. වැඩියෙන් කෑ ගහන කෙනෙක් ඉන්නවනම් එයා ළඟ මොකද්ද තියෙන්නේ? වැඩියෙන් අවිද්‍යාව තියෙනවා, වැඩියෙන් පීඩනය තියෙනවා. වැඩියෙන් තැවෙන කෙනෙක් ඉන්නවනම් එයා ළඟ වැඩියෙන් අවිද්‍යාව තියෙනවා, වැඩියෙන් පීඩනය තියෙනවා. අපි කෙනෙකුට කියනවා හා තැවෙන්නේ නැතුව ඉන්න කියලා. එහෙම ඉන්න පුළුවන්ද? එහෙම ඉන්න බෑ. අපි අපේ මනස තුල ජීවත් වෙන්න නිවහන හදාගෙන තියෙන්නේ කොතනද? අපේ මනස තුල ජීවත් වෙන්න නිවහන සදාගෙන තියෙන්නේ කොතනද? අපේ මනස තුල අපේ නිවහන අපි ලැබුම් ගන්න තැන, අපි හදා ගන්න ඕන නොසෙල් වෙන තැනක. සමහර අය ගෙවල් හදා ගන්න ගම් වතුර එන තැනක. දැන් හැමදාම වහින කාලෙට ඒගොල්ලෝ ඒ පීඩාව ලබනවා, අඩි ගානක් ගෙවල් යට වෙනවා. සමහර අය දුර දිග කල්පනා කරලා අපිට එහෙම පීඩා ලබන්න බෑ, අපිට ගම් වතුර ප්‍රශ්න නැති උදුරු නැති පැත්තකින් අපි හදා ගන්න ඕන කියලා හදා ගන්නවා. ඒ සැනසෙල්ලට මනසෙත් එහෙමයි. මනසෙත් ඔබ ලැබුම් අරගෙන තියෙන තැන නොසෙල් වෙන තැනන්ද කියලා බලන්න. ඒක ඇති කරගන්න තමයි උත්සාහ කරන්නේ. දැල්ට ඉන්නේ හරි සෙල වෙන තැනක. මොනවද? සංඥා උපාදානේ, සංඛාර උපාදානේ, විඥාන උපාදානේ. සංඥා උපාදානේ ඉන්නේ, වේදනා උපාදානේ ඉන්නේ, වේදනා උපාදානේ ඉන්නේ. ඒ නිසා කම්පණයටපත් කරන්න ඔබව පුළුවන්. ගම් වතුරට අහු වෙන තැනක ඉන්නේ, සුනාමි වලට අහු වෙන තැනකයි ඔබ ජීවත් වෙන්නේ. මොනවද ගම් වතුර? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ධර්මතාවයන් වලට හසු වෙන සීමාව තමයි ගම් වතුරට යට වෙන සීමාව. කාලයකට විතරක් නෙමෙයි ගම් වතුර තියෙන මිනිස් හිතේ හැමදාම ගම් වතුර. හැමදාම යට වෙලා ඉන්නේ. එකෙන් ගොඩ එන්න ඕන. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ සතර මහා, මේ පංච මහා ඒ ගම් වතුරට හසු නොවි ඉන්න ඕන. බුදුරජාණන් වහන්සේලා නැති කරන්න බෑ බෝම්බ ගහලා. බුදුරජාණන් වහන්සේලා නැති කරන්න බෑ කඩු දුනු අවියාවද වලට. බුදුරජාණන් වහන්සේලා නැති කරන්න බෑ ලෝකේ තියෙන ගම් වතුරට, වැහි වතුරට, මුහුදු වතුරට, පෑවුමකට, වැස්සකට නැති කරන්න බෑ. මක් නිසාද? බුදුරජාණන් වහන්සේලා සතර මහා භූත ධර්මයෝ ඉක්ම වූ අය. බුදුරජාණන් වහන්සේලා සතර මහා භූත ධර්මයෝ ඉක්ම වූ අය. ඔයත් සතර මහා භූත ධර්මයෝම මමයි, මගේ ආත්මයයි, මගේ ජීවිතයයි කියලා තමයි අල්ලන්නේ. බලන්න සතර මහා භූත ධර්මයන්ගෙන් තොර එකම එක දෙයක්වත් ඔයගොල්ලෝ අරගෙන තියනවද කියලා මනසට නැහැ. මේ ශරීරය මගේ කියලා යන්නෝ සතර මහා භූත. මේ නිවාසය මගේ කියලා ගන්නෝ සතර මහා භූත. මේ ඉඩම මගේ කියලා කියනෝ. මහේ කාන්තාවට hina යනවලු මේ ඉඩම මගේ කියලා කිව්ව ගම. ඇයි උඹ වගේ මෝඩයෝ කී දිනෙන් මෙතන හිටියද කියලා අහනවා. ඔප්පුව වෙනස් කරන්න බෑ. ඔප්පුව තියෙන්නේ මනසින්නේ මේ අත්හරින්න තියෙන්නේ. දැන් අපේ හමුදුරු කියන විදිහට නම් මේ ඔප්පුවෙන් අත්හරින්න කියලා කියන්නේ. ඔප්පුවෙන් අත්හරියට එහෙම ඉතින් හිඟන්න තමයි මේ වාසනාවන්තම පිළිද මොකක්වත් නැහැ මේ. එහෙම වෙන්නේ නැහැ. හිඟන්නෙකුට තියෙන්න පුළුවන් ලෝකේ තියෙන ලොකුම ධනවතාට වැඩිය ආසාවල්. සමහර ලොකුම ධනවත්තුන්ට තියෙන එහෙම ආසාවල් කියලා දෙයක් නැහැ. බල්ලෙකුට තිබිලා තියෙන්නේ මේ යාන්ට සමාජයේ සර්විස් එකක් කරන්න උවමනාවේ තිබිච්ච බලාපොරොත්තුව තිබිලා තියෙනවා. ඒක මහත්මෙක් කිව්වා හැමතරනේ මට මේ සල්ලි හම්බ කරන්න කියලා ආසාවක් තිබෙන්නේ. මට උවමනා වුණේ 250කට රස්සා දෙන්න. බල මෛත්‍රී සහගත හැඟීමක්. මම අද මේ 250කට 300කට රස්සා දීලා තියෙනවා. මේ මිනිස්සු මේ 1500 2000 ජීවත් වෙනවා මගේ වැඩ නිසා. එච්චරයි. එතන ඇති තණ්හාවක් නැහැ. ඒ මිනිස්සේ හරි සැහැල්ලුවෙන් ඉන්නේ. සිතෙන් දෙන්නේ අතහරින්න. හැබැයි මේ සිතේ අතහැරීම ඔබ දන්නේ නැහැ. ඔන්නතරයි තියෙන්නේ. පුතජන සිත හැදිලා තියෙන්නේ පුතජන ඥානනේ හැදිලා තියෙන්නේ ග්‍රහණයට මිස අතහැරීමට නොව. දැන් පුතජනයා විසින් අතහරිනවයි කියලා කරන්නේ මොකද්ද? ගැටෙන එක. ප්‍රතික්ෂේප කරන එක. කවදාවත් ඒක අතහැරීමක් නෙමෙයි. එහෙම අතහරින්න බෑ. එහෙම අතහරින්න බෑ. අපි ගොඩාක් අය හිතාගෙන ඉන්නේ හාමුදුරුවන්ට කෑම ටිකක් දීලා, අටපිරිකටක් දීලා සුමනා සුජාතා පත්මා වෙන්න පුළුවන් කියලා. ගොඩක් දානේ වළඳන හාමුදුරුවෝ තපා යනකොට දෙන අය කොහේ ඇයිද කියලා හිතා ගන්නවා මාරු. එහෙම ඉන්න සමහර පන්සල් වල පරම්පරා තුන මල පෙරේතය පන්සලට එලයිපදිනා අර බත තම්බල හිමේ කියලා බලන්නේ කියනවා මේ මේකේ ඉන්න තුන් දෙනෙක් ඉන්නවා. කවුද ඉන්නේ? මේකේ ඉස්සල්ලා හිටින ආයක හමුදුරු තුන් දෙනා. ගෙවල් වලත් තියෙනවා. තම්බල බැලුවාම මේ ඉන්නේ අම්මා. මේ ඉන්නේ ආච්චි අම්මා කියලා කියනවා. මේ පරම්පරා තුනක සීයලා මේකේ ඉන්නවා. එයා අර අවිද්‍යාත්මක සහගතව ඒක බලයක් කොට අල්ලගත්තට පස්සේ ඒක ලොකු බලයක් තමයි. දැන් මහ බැංකුව මගින් බින්දු තුනක් දාලා ඉවරලා එකක් දාලා මේ 10 කොලයක් කියලා දැම්මහම මොකද්ද ඒකනේ? ඒ තුල බලයක් නැද්ද? මිනිස්සෙකු කම්පණය කරගැනීමේ හැකි බලයක් තියෙනවා. හොරකට හොරකම් කරන්න බලයක් ඇති වෙනවා. හාමුදුරු කෙනෙකුට පුණ්‍යානුමෝදනාවක් කරන්න බලයක් ඇති වෙනවා. ඈ මනුෂ්‍යයෙක්ගේ සතුටු කඳුළු ඇති කරවන්න බලයක් ඇති වෙනවා. මනුෂ්‍යයෙක්ගේ දුක් කඳුළු ඇති කරන්න බලයක් ඇති වෙනවා. ඒ තුල මොකද්ද මේ? සංඥාවේ සම්මත කරොත් අවිද්‍යාව සහගතව ඒකේ බලයක් හට ගන්නවා. ඒ අවිද්‍යාත්මක බලයක් තමයි ඇති දෙයක් නෑ. ඇත්තටම වටිනවද ඔය කොලේ කියලා ඇහුවොත් එහෙම මොන වටිනකමක් නැහැ. සම්මත වටිනකම තියෙන්නේ. හැබැයි හෙට මේ ප්‍රකාශයටපත් කළොත් අහවල් කොළ වර්ගයේ රජය විසින් අවලංගු කරන ලදී. ඔය පාර දාගෙන යන දෙකට එක්කෙනෙක් අහුලන්නේ නැහැ. ඒකෙන් තේරුම් ගන්න ඕන මොකද්ද? මේ අපි විසින් තමයි මේ අගය දීලා තියෙන්නේ. අවිද්‍යාත්මක අගයක් තමයි අපි තුල තියෙන්නේ. අවිද්‍යාත්මක බලයක් තමයි අපි තුල ක්‍රියාත්මක වෙන්නේ. අවිද්‍යාපච්චයා සංඛාරා. ඒකනේ බුදුවරුන්ට කිසිම අගයක් නෑ කිසි දෙයක් පිළිබඳ. බුදුවරුන්ට ප්‍රතික්ෂේපයකුත් නෑ. රහතුන්ට කිසිම දෙයක් පිළිබඳව පිළිකුලක් නෑ. රහතන් වහන්සේලා කිසි දෙයකට ආසා නැහැ කියලා ගුණයකුත් නෑ. ආසාවල් තියනවායි කියලා ගුණයකුත් නෑ. ලෝභ නැහැයි කියලා ගුණයකුත් නෑ. ලෝභ තියනවායි කියලා ගුණයකුත් නෑ. දැන් සමහර සායනසල සල්ලි අල්ලන්නේ නෑනේ. ඇයි ඒ? සල්ලි අල්ලන්නේම නැත්තේ ඇයි? එයා ඒකට වටිනාකමක් දීලා. ඒකයි. වටිනාකම දෙ මේක ලොකු වටිනා දෙයක්. මේක මට ඇල්ලුවොත් හොඳ නෑ. ඒ නිසා සල්ලි අල්ලන්නේ. කටරඬුවෙන් අල්ලන්නේ. කටරඬුවෙන් අල්ලන්නේ. තමන් අල්ලන්නේ මේ දායකයට දෙන්න කියනෝ. හැන්දෑවට ගිහිල්ලා මේ කීයක් අම්මුණාද කියලා පොඩ්ඩක් දැනගන්න එච්චරයි. මං හල්ලි අල්ලන්නේ ඔය ගිහිල්ලා බැංකුවට දාරෙන්න කියනෝ. ඒ වගේ අර හරි ඥානවන්තයි ඉන්නෝ ඒ වගේ. ඔව්. පද පරම ඥානේ. දැන් මාත් හිටියා එහෙම යුගයක් මටත් තිබ්බා. මම මුදල් අල්ලන්නේ නැතුව බස් ටිකට් එකෙන් ගිහපු කාලයක් තිබ්බා. පාවහන් දාන්න නැතුව ගිහිල්ලා මේ ඇඟිලි කරු කුණු වුණා, නියපොතු කුණු වුණා. ඔය පිටකොටුවේ බැහැලා දැස්ස දවසක ඒ දවස්වල පිටකොටුව සතර අපාය. සම්පූර්ණ මේ ඇඟිලි කුණු වුණා මේ විස බීජ. හිතන්නකො පිටකොටුවේ කාලෙක ඇවිද්ද කියන්නේ සෙරප්පු දෙ ගන්න නැතුව වැස්ස දවසක. වාරි මාර්ග, මහා මාර්ග සහ ටොයිලට් ඔක්කොම මහ බාරනේ දීන්නේ පිටකොටුවේ. ඉතින් එහෙම යුගයක් තිබුණා, එහෙම කාලයක් තිබුණා. ඒ අවිද්‍යාවක් කියලා එක තේරුණා. ඒක කිසි දෙයක් තේරුමක් නැහැ. මෙතනින් නෙමෙයි මේ අතහැරීම ආරම්භ වෙන්නේ කියලා. මේ ධර්මයේ පින්නතුනේ නැහැ, දුර්ලභයි. මේ සද්ධර්මය දුර්ලභයි. ඔබට කොච්චර අගේ තියෙනවද නැද්ද මම කියන්න දන්නේ නැහැ. මොකද බුදුහාමුදුරුවෝ ජීවත් වෙලා ඉද්දී ඒක අගේ දැනගත්තේ නැති කොච්චරයි හිටියද? ඒ වගේ සමහරලාට සමීපව තියෙනකොට මේ අල්ලපු වැටේ හාමුදුරුවනේ, අඟපාද හාමුදුරුවනේ කොයි වෙලාවෙත් දකින්න පුළුවන්නේ. අපි වගේමනේ කියලා හිතනවා. නමුත් මේ ශ්‍රී සද්ධර්මයේ දුර්ලභයි. අතිශයින්ම දුර්ලභයි. අහන්න හම්බෙන්නේ නැහැ. ලංකාවේ පන්සල් දහස් ගාණක් තිබ්බත් අහන්න හම්බෙන්නේ නැහැ ලේසියෙන්. ලෝකෙ කොච්චර පූජනීය ආයතන පූජකයෝ හිටියත් අහන්න හම්බෙන්නේ නැහැ. ඇයි? මෙච්චර ස්වාධීන, මෙච්චර නිදහස්, මෙච්චර තමන්ගේ බුද්ධියට චින්තනයට ඉඩ දුන්නු දහමක් වහවක්වත් නැහැ. හැමතැනම තියෙන්නේ අපේ දේ හරි මේක පිළිගන්න. මේක නිතරම ලබා දෙන්නේ ඔබේ විමර්ශන ශක්තියට ඉඩ, ඔබේ අයිතියට ඉඩ. මේක පිළිගන්නම එපා. ප්‍රත්‍යක්ෂ වෙන තුරු සොයා යන්න. පිළිගත්තොත් වරදක් කියලා අපි කියන්නේ මෙහෙදී. පිළිගැනීම වරදක්. ප්‍රත්‍යක්ෂ වෙන තුරු සොයා යන්න. ඒ නිසාම ඔබේ ඥානවන්තයාගේ සිත එතන පහදිනවා. මොකද ඥානවන්තයා කල්පනා කරනවා මේක පුදුම ස්වාධීන දෙයක්. එහෙනම් මෙතන ලොකු දෙයක් තියෙනවා. ලොකු වටින කමක් තියෙනවා. අවසානයේ ඉතුරු වෙන්නේ මොකන්ද අපිට? සත්‍ය පමණයි. සත්‍ය anu ලෝ හැම කල්හිම පවතින දෙයක්. සත්‍ය anu යමක් නොවේ. සත්‍ය anu යමක් නොවේ. සැහැල්ලුව කියා නම් කරපු භාණ්ඩයක් කොහේ හරි තියෙනවද? සැහැල්ලුව කියලා නම් කරපු සුපර් මාකට් එකක හරි හොයාගන්න පුළුවන්ද? එහෙම නැහැ. සැහැල්ලුව කියා භාණ්ඩයක් නැහැ. නමුත් සැහැල්ලුව කියලා දෙයක් ඔබ දන්නා ලෝකේ තියෙනවා කියලා. ඒ වගේ නිවන කියලා මොකාක්වත් ද්‍රව්‍යයක් නැහැ. සැහැල්ලුවක් තියෙන දිහාවක් තැනක් කොහෙවත් නැහැ. නිවනක් තියෙන දිහාවක් තැනක් කොහෙවත් නැහැ. ඇත්තටම සැහැල්ලුව කියන්නේ නිවනටමයි. සැහැල්ලුව කියන්නේ නිවනටමයි. නිවන කියන වචනේ ඉදුනේ මිනිස්සු ළඟ තියෙනනේ දැවෙන කියන ගුණය. ඒ නිසා ප්‍රතිවිරෝධ ගුණයක් තමයි නිවන කියලා කියන්නේ. මරණින් පස්සේ නිවන් සපහම්ම වීමක් නැහැ. ඒක බොරු කතාවක්. ඒක නිකම් ප්‍රාර්ථනාවක් විතරයි. නිවන ලබනවා නම් ලබන්න ඕන ජීවතුන් අතර සිටියේදී. එහෙමත් නැත්නම් ඒක නා මේ පරිලෝව හරි ගිහිල්ලා සංසාරෙදි මනුෂ්‍ය ආත්මයක් ලැබලා සද්ධර්මයේ මුණ ගැහිලා මේක තේරුම් ගන්න ඕන. නිවන් සැප ලැබෙනවා කියන එකට හුදු පුහු ආකල්පයක් දුන්නත් ලබනාත්තේ උපතක් නැහැ කියන කතාව ඒක නෙමේ වැදගත්. උපතක් ඕන නම් හදා ගන්නත් පුළුවන්, උපතක් ඕන නම් නැති කර ගන්නත් පුළුවන්. තමන්ගේ ජීවිතේ තමන්ගේ අතට ගන්නවා. තමන්ගේ ගෙදරට ගිරි එකක් ගෙනාවට පස්සේ තමන්ට ඒක කැමති වෙලාවක හදාගෙන බොන්න පුළුවන් කැමති විදිහකට. ඒ වගේ තමන්ගේ ජීවිතේ පරිපාලනය තමන්ගේ අතට ගත්තොත් තමන්ගේ මනසේ සසරේ තමන්ට තීරණය කරන්න පුළුවන් තමන් මොන සුගතියටද යන්නේ, කොච්චර කාලයක් ඉන්නවද, කොච්චර කාලෙකින් මම මේ සසරින් සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවද, මේ ඕනේ දෙයක් තීරණය කරන්න පුළුවන්. බෝසත්තුරු ධර්මයේ දැකලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ දැකලා සම්මා දිට්ඨිය දැකලා තමයි සංසාරේ ආවේ. දැන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ඇති වෙච්ච ගමන්ම පිරිනුවම් පාන්න කියලා අර සංසාරික සිත මතක් කරනවා. දැන් ඉතින් වහන්සේගේ ඉලක්කය හරි දැන් පිරිනුවම් පාන. එතකොට මොකද කියන්නේ? දැන් මම පිරිනුවම් පාන්න බෑ. මෙතන නැගී සිටිත කර්මයක් ඇති කරන මම මෙහෙම ශාසනය පවතිනවා දැකලා තමයි පිරිනුවම් පාන්නේ. ඒ වගේම දීපංකර පාද මූලයේදීත් ඕන්නම් තිබ්බා රහත් වෙලා පිරිනුවම් පාන්න. එදා තීරණය කරනෝ නැහැ. මමත් මේ බුදුවරයෙක් වගේම සසර සැරිසරලා බුද්ධත්වයට එක කාලයක බුද්ධත්වයේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා මම ලෝකයට ලොකු මෙහෙවරක් කළා තමයි මේ විශ්වයෙන් ඉවත් වෙලා යන්නේ. මේ විශ්වයේ ඒ ජීවි ගුණය සම්පූර්ණයෙන්ම නැහැනේ. ඒක හරි පුදුම දෙයක්. දැන් අපි හැමෝම ළඟ තියෙන ඇත්ත වශයෙන්ම මේ අර එක දේශපාලඥයෙක් ළඟදී කිව්වේ එයාට අපි ඉක්මනින්ම නිවන්සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවලු. ඒ මොකද කියලා ඇහුවලු. එතකොට මේ මිනිස්සේ ආයේ උපදින්නේ නැහැනේ. කරදරයක් නෑලු මේ ලෝකෙට. ඒ වැරදි චින්තනයක් නේ බලන්න. වැරදි චින්තනය. ඒ නිසා හතුරු ආයටත් ඉක්මනට නිවන්සුව ලැබේවා කියලා කියන්නේ බා. ඈ නිවෙනවා කියලා කියන්නේ උපදන් නැහැ කියන එක නෙමෙයි. සංසාරේ පාලනය තමන්ගේ අතට ගත්තා කියන එක. අවශ්‍ය නම් එයාට මේ නිකම්ම මල ගමන් ලබනාත්ම නැති වෙන්නේ නැහැ. නිවන් දකින්න ක්‍රමය මම කියන්නම්. නිකම්ම නිවන් හම්බ වෙන්නේ නැහැ. නිවන් දකින්න ක්‍රමය තමයි එයාව නිවන් මෙන්න මේ පහටම එකතු වෙනවා. සම්මුති නිවන, පරමාර්ථ නිවන, සමාධි නිවන, නිරෝධ නිවන, පහන නිවන. නිවන් පහයි. ඔයගොල්ලෝ එක නිවනයි දැනගෙන හිටියේ. මොන දැන් නිවන් පහක් දුන්නා. මොකද්ද? සම්මුති නිවන, පරමාර්ථ නිවන, සමාධි නිවන, නිරෝධ නිවන. මේ නිරෝධ සමාපත්තිය කියන ගුණේ ඉන්න පුළුවන් කාටද? රහතන් වහන්සේ කෙනෙකුට විතරයි. මේ ධර්ම දේශනා කරන හාමුදුරුවන්ට ඉන්න පුළුවන් සම්මුති නිවනේ ඉන්න පුළුවන්, පරමාර්ථ නිවනේ ඉන්න පුළුවන්. ඕනනම් මට සමාධි නිවන වඩන්නත් පුළුවන්. කාලයක් වැඩුවා. වඩලා ඕනනම් දිගටම නිරෝධ නිවනට යන්න පුළුවන්. හැබැයි මම මේ සම්මුති පරමාර්ථ නිවන් දෙකේ විතරයි ඉන්නේ. මේ සමාධි නිවන වැඩි වෙඩින්නෙත් නැහැ. නිරෝධ නිවනට ආවෙ නැහැ. පහන නිවනට ගියේම නැහැ. ඉතින් පහන නිවනට යනවා කියලා කියන්නේ රහතන් වහන්සේ කෙනෙක් කාලයක් ජීවත් වෙලා උන්වහන්සේට දැන් ඇති දැන් මම මෙතනින් නිදහස් වෙන්න ඕන කියලා අර නාහෙට බට ගහනකන් ඉඳලා දොස්තර ඇවිල්ලා නලාව තියෙනකන් ඉඳලා මේ මැරෙන්නේ නැහැ. උන්වහන්සේලා අවසර හැමෝගෙන් මේ ඉල්ලගෙන පහසු ආසනයක වාඩි වෙලා පහන සංඥාවෙන් සමාධියට උත්හාන කර්මයකින් තොරව සමවදිනවා. නිර්වාණ නිරෝධ සමාපත්තියට සමවදිනවා උත්හාන කර්මයකින් තොරව. නැගී සිටින්න වෙලාවක් දෙන්නේ නැහැ. මං ආයි නැගී සිටින්න එන්නේ නැහැ කියන අදහස දෙනවා. එතකොට අර උත්හාන කර්මයක් තියෙනකන් තමයි උන්වහන්සේ ජීවත් වීම කියන එක සිද්ධ වෙලේ. නැගී සිටින මනසක් තිබ්බා. දැන් නැගී සිටින මනසකින් තොරව උන්වහන්සේ අර නිරෝධ සමාපත්තියට සමවදිනු මං නැවත ආයි අවදි වෙන්නේ නැහැ. එකන අවදි වෙන්න සංඥාවක් නැති නිසා මොකද වෙන්නේ? ටික වෙලාවක් ගියාන පස්සේ සම්පූර්ණ මනස පහනක් නිවි ගියාසේ. පහනක් නිවි ගියාසේ වෙන ඊට පස්සේ මොකද වෙන්නේ? අර විඥානය නැතු ගියේ ගමම්ම ඊළඟට වෙන්නේ කය හර් දවස් තුන අතර වෙලා එහෙම කය සීතල වෙලා මරණයටපත් වුණා කියන ගුණයට පාත්‍ර වෙනවා. තාර බුදුරජාණන් වහන්සේත් එහෙමනේ. දැන් පිරුණම් පාළද කියලා කට්ටිය අහනවා. මොකද රහතන් වහන්සේලා එතන හිටියේ නේද? ආනන්ද හැඳුරුත් අහනවා. දැන් බුදුහාඳුරු පිරුණම් පාළ වෙන්නේ නැති නෑ නෑ කියනවා. මොකද උන්වහන්සේලා දන්නවා මේ පිරුණම් පාන ක්‍රමය. නිරෝධ සමාපත්තියෙන් ඉවත් වෙන ක්‍රමය. එහෙම එහෙම ඉඳලා ඉඳලා මේ මේ ඇඟිල්ලේ හෝම තිබුණා. සම්පූර්ණයෙන්ම ශරීරයෙන් ඉවත් වුණාට පස්සේ පැය ගානකට පස්සේ මොකද වෙන්නේ? එක ඇඟිල්ලක් අර කාය විසින් යොමු කරගෙන සිටිනු බලවේගයක් සම්පූර්ණයෙන් නැතිවලා ගිහිල්ලා මෙහෙම ඇඟිල්ල පිටපස්සට ආවා. ඔබට ඉන්දියාව පිරුණම් මංචකේදී සහ ලංකාව පිරුණම් මංචකේදී දකින්න පුළුවන් උඩු කකුල තරමක් පහළට මෙහෙම වැටුණා. වැටිච්ච ගමන් ඒ කියන්නේ කාය සම්පූර්ණයෙන් දැන් සම්බන්ධතාවයක් නැහැ. කය මුදාහැරලා තෙන්නේ. දැන් දරකඩක් බවට කයපත් වෙලා ඉවරයි. බුද්ධ ගුණය පින්නම් පාල ඉවරයි. එහෙම නැතුව මේ බුදුරජාණන් වහන්සේලා එන්නේ. බුදුරජාණන් වහන්සේ අවසාන කාලයේදී ශාරීරිකව ඉන්දියාවේ තින් ඉද්දිත් අපි වුණත් කවුරු වුණත් අසනීප තත්ත්වවලට පත් වෙන කාය ශරීරය. ඉතින් උන්වහන්සේට ඒ සමයේදී මේ ලංකාවේ තිටියම තියෙන ලේ අතිසාරේ එහෙම රෝග තියෙනු පැවිත්‍රි පැතිරලාම යනවා. ඉතින් ඒ කාලෙදී අර පැතිරලා ගියපු ලේ අතිසාරයකින් රෝගය පින්නපාතයක් වගේ හරි වාතයෙන් හරි හැදුනා. ඒ වගේම අර ආහාරය නිසා කියලාත් කියනවා. අර චොන්ද සූකරගේ ආහාර තුල කියලා කියනවා. ඉතින් ඒ නිසා මේ ඒ தත්වය එහෙමයි. ඒ කියන්නේ එහෙම මේ මේ මිනිස්සෙක් මලයි කියලා එහෙම නිවන් දකින්නේ. ඔබට ඔබව බලහත්කාරයෙන් 7යි 8යි මීට හනයි යන්න දෙන්න බෑ කියලා මේ හැම දේශපාලඥයෝ වගේ වැඩ කරන්නේත් නෑ නේද? එහෙම කරන්නේ නෑ. එහෙම කළොත් එහේ මේක අසාධාරණයක් නේ. අඩුම තමයි විශ්වයවත් විශ්ව ධර්මයේ තුලවත් අපිට උමනා විදිහට ජීවත් වෙන්න තියෙනවා. එහෙම කරන්නේ නෑ. මේ සද්ධර්මයේ දැනගත්තයි කියලා මේ මම වාට යන්න පුළුවන් මේ ආත්ම 7යි. එහෙම එකක් නෑ. ඕන්නම් එයා මේ මේ උත්සාහ කළොත් මේ නිවන කරාමේ සමාධි නිරෝධ වශයෙන් වඩන්න එයාට හතක් ඇතුළත අවම වශයෙන් නිවන් දකින්න පුළුවන් කියන කාරණේ දෙනවා උත්සාහ කළොත්. නමුත් එයා අදිෂ්ඨාන කරනවා නම් බුදු වෙන්න ඇත්ත වශයෙන්ම සද්ධර්ම අවබෝධය කරගත්තට පස්සේ එයාට මේ සසර වලලු මාල කුණ්ඩ මෝල බෝල ලබන්න ආසාවක් ඇති වෙන්නේ නැහැ. එයාට ඇති වෙන්නේ ඒකාන්ත වශයෙන් සම්මා සම්බුද්ධත්වයක්, අග්‍රශ්‍රාවකත්වයක්, මහා ශ්‍රාවකත්වයක්, මහා ශ්‍රාවිකත්වයක් පවණයි. එහෙම ගුණ අදිෂ්ඨානයක් ඇති වෙනවා මිසක් මේ වෙන දෙයක් ඇති වෙන්නේ නැහැ ඒ සිතට. එයි ඒ සිත සියල්ල ගේම තියෙන තතු දැනගෙන එතෙන්ට පාත්‍ර වෙන්නේ. අනිත් දේවල් අවශ්‍යතාවල් පමණයි. ආසාවල් සහ අවශ්‍යතාවල් අතර වෙනසක් තියෙනවා කියලා අපි පැහැදිලිවම කියලා තියෙනවා. ආසාව සහ අවශ්‍යතාව අතර වෙනසක් තියෙනවා. දැන් ඔබ ධර්මයේ කියලා මොනවද ගන්න තියෙන්නේ ඔබට? ඔබ මොනවද දැනගෙන තියෙන්නේ? මොනව කියලාද? දැන් අපි සාකච්ඡා කරමු බලන්න. නිවන ගැන ප්‍රත්‍යක්ෂ වෙනතුරු කිසිම ආකල්පයක් ඇති කරගන්න එපා. අපි නිවන ගැන මෙහෙමයි මෙහෙමයි කියලා කියනවා. ඇත්ත වශයෙන්ම ඒව පට්ටපල් බොරු. දැන් අපි මම්ම කියලා තියෙන ඕගොල්ලන්ට නිවන මෙහෙමයි මේ ආකාරයයි කියලා කියනවා. දැන් ඕගොල්ලන්ට නිසා කියන්නේ පට්ටවල් බොරු ඒවා ඔක්කොම. හරිද? ඒ මොකද දන්නවද? නිවන වචන වලින් කියන්න බෑ. ඈ? නිවන කිසිසේත්ම වචන වලින් ගොඩනගන්න බෑ. මම ඉතින් ගොඩනගනවා. ගොඩ නැගුවහම පට්ටවල් බොරු. දැන් එතකොට දැන් කියන්නේ ඇත්තක් කියලා තේරෙනවනේ. බොරුවක් කියන මිනිස්සෙක් මම මේ කියන්නේ බොරුවක් කියලා කිව්වහම ඒක බොරුවක්ද? බොරුවක් නෙමෙයිනේ. ඉතින් ඒ වගේම නිවන ගැන වෙන ක්‍රමයක් නැති නිසා දැන් පුළුවන්කමක් තිබ්බනම් කියනවා. ඒ නිසා කියන්නේ නිවන ගැන ආකල්පයකට පත් වෙන්න එපා. මොකද මම්ම කියද්දි මේ මම මේ කියන වචන තුල නිර්වාණය ගොනු වෙන්නේ නැහැ කියලා ඇයි ඔබ නිවන ගැන ආකල්පයකට එන්නේ? මුකුත්ම නැහැ, නිදහස මුකුත්ම නැහැ, මහා ශූන්‍යත්වයක්, මහා හිස් බවක් කියලා එහෙම ආකල්පයකට පත් වෙන්න එපා. එහෙම වුණොත් ඔබේ ගවේෂණය එතරම් නතර වෙනවා. ඒ නිසා මේ වචනයකට ගොඩනගන්න බැරි වචනේ ඉක්මවා තියෙන මේ නිර්වාණය තුලා ආකල්ප ගොඩනගන්න එපා. නිවන අවබෝධ කරගත්ත කෙනෙක් එක දෙයක් දන්නවා. මොකද්ද? නිවන කියාද කිසිවක් නැත කියලා. ඔක තමයි අවබෝධය. නිවන කියාද කිසිවක් නැත කියලා. දැන් හැබැයි ඔබ උතන ඉඳගෙන මේ දේවල් පිළිබඳව මේ විදියට ආකල්පය ගොඩනගා ගත්තොත් ඒක හරියට අර මහාචාර්යවරයෙක්ගේ රියදුරේ මහාචාර්ය තනතුර කරන්න ගියා වගේ තමයි. මහාචාර්යවරයට අසනීප දවසක රියදුරන්න පුළුවන් ද වැඩේ කරන්න කියලා. ඈ? රියදුරා බලන් ඉඳලා ගියා. ඔච්චර මොකක්ද අර කණ්ණාඩි දෙක දාලා ටයි එකක් දාලා පොට්ටි කරා යන එකනේ තියෙන්නේ. ඈ? වෛද්‍යවරයෙක් කනේ ඔච්චර ලේසිද? නලාව කරේ ඉඳන් ඇවිදින්න තියෙන්නේ. ඈ? වාහනයක් කියලා නෝ කොච්චර ලේසිද? අර ඉස්සර සීට් එකේ වල්ලා අර මේක රවුම කරකව ගාව යන්න තියෙන්නේ නේද? එහෙම නේද? ඒ නිසා පින් සිද්ධ වෙයි ආකල්ප ඇති කරගන්න එපා. මේ ධර්මයේ තුලින් ආකල්ප ඇති කරගන්න එපා. මේ කියන්නේ හරි ධර්මයක්. අපි මුලින් කියපු එකත් අවදි කරගන්න. ඔබ හරියටම තේරුම් ගත්ත දවසට ඔබ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ධර්ම නැති ලෝකෝත්තර සම්මා දිට්ඨියට ඥාන දර්ශනයට පත් වෙලා ඔබට මේ විශ්වය තුළ පුජ්‍යලත්වයෙන් තොරව දැකිය හැකි මහා ඥානයක් ගුණයක් ඇති වෙලා ඔබට ඔබ නොවි ඔබේ ජීවිතය දිහා බලන්න පුළුවන්. මට මම නොවි මගේ ජීවිතය දිහා බලන්න පුළුවන්. මට මම නොවි ලෝකයේ දිහා බලන්න පුළුවන්. වින්දනය කරන්න පුළුවන්. දකින්න පුළුවන්. බලයක් හට ගන්නවා. එතෙන්ට එනකන් මේ ධර්මයට උනන්දුවෙන් අහුම්කම් දෙන්න කිසි විටක දෘෂ්ටිගත වෙන්න එපා. වෙන අන්දේකට වගේම මේ දෙයට මේ අපගේ ධර්මයටත් ඔබ දෘෂ්ටිගත වෙන්න එපා. ඇයි එහෙම කියන්නේ? ඔබේ ස්වාධීනත්වයේ 100%ක් විමර්ශන බුද්ධිය ආරක්ෂා විය යුතු නිසා. මොකද ධම්ම සංඛාරයට හරි වැටුනොත් ඒක හරියට අර මේ අරයට එහෙම දෙයක් වුණා. කවුද? චන්න අමාත්‍යවරයා බුදුහාමුදුර ළඟ මහණ වුණානේ. එයාට ධර්ම සංඛාරයක් තිබුණා. මං තමයි බුදුහාමුදුර බුදු වෙන්නත් එක්කන් ගියේ. මම තමයි මෙතන ඉස්සෙල්ලම දන්නගෙන ඕගොල්ලෝ නෙමෙයි කියලා මහා පුදුම ආඩම්බර බවක් තියෙන. හැබැයි ඒ ආඩම්බර බවට හැමෝම සලකුවා. ගලු කළා. ඇත්ත තමයි. අපි පස්සේ තමයි අඳුනන්නේ රහත් උනත්. මේ චන්නු තමයි එක්කන්ගේ බුදුහාමුදුරුව කැලේ මේ භාවනා කිරීම සඳහා කියලා ඉදරු කළා. ඒ මාන්නෙන් හිටියාම ඉවරයි. දැන් ඔයත් සමහරලාට අපි ශ්‍රේෂ්ඨ ධර්මයක් දන්නවා අර පන්සලට වඩා, මේ පන්සලට වඩා, අර ආගමට වඩා දන්නවා කියලා හිතාගෙන ඉන්න ගියොත් එහෙම මොකද වෙන්නේ? අන්න වරදක් ඒක. ඒ වගේම අපි හොඳ පරමාර්ථ ධර්මයක් දන්නවා කියලා දැනගන්න ගියොත් එහෙම මොකද වෙන්නේ? අන්න වරදක් වෙනවා. ධර්ම සංකාරයක් ඇතන වෙනවා. ඒ නිසා නිතරම මරණානුස්සතිය කියලා වෙනම දෙයක් මොකක් හරි කියව කියව ඉන්න එකක් වඩන්න ඕන නැහැ. මට නොබෝ ඈතකින් නොබෝ දුරකින් මේ කල්පනා කිරීමේ, මේ චින්තනය කිරීමේ, මේ ධර්මයේ ඇසීමේ, මේ ධර්මයේ තේරුම් කර ගැනීමේ වාග්ය නැති වෙන දිනයක් තියෙනවා. ඊට බොහෝම ඉක්මනින් කලින් මේ ධර්මය අවබෝධ කරගන්න ඕනේ. ඉස්සෙල්ල ධර්මය අවබෝධ කරගත්තොත් වැඩි කාලයක් ධර්මය ආශ්‍රාදනය කරන්න පුළුවන්. මා තරුණ කාලේ හිතපු දේ තමයි මම මේක තරුණ කාලෙම අවබෝධ කරගත්තොත් හරිසෝ. ඇයි? මට වැඩි කාලයක් ධර්මයත් එක්ක ජීවත් වෙන්න පුළුවන්. මට තියෙන එකම සම්පත, එකම නිවහන මේ ධර්මයේ විතරයි. ඒ අවබෝධ කරගත්ත දවසේ ඉඳලා මගේ නිවහන, මගේ සම්පත, මගේ රජකම මේ ලෝකේ ලෝකාධිපත්‍ය රජකමට වඩා ඉහළයි. ඒක මා තුළ තියෙන ජයග්‍රහණයක්. මට දැනෙන දෙයක්. මොකද ලෝකෙට රජෙක් වෙනවට වඩා මා තුළ මට රජෙක් වෙන්න පුළුවන් නම් මොන තරම් වටිනවද? ලෝකෙට සතුටෙන් ඉන්නවට වැඩිය මා තුළ මට සතුටෙන් ඉන්න පුළුවන් නම් හොඳයි. ඒ කියන්නේ දුක් නැහැයිම කියන එක නෙමෙයි. මොකද තව ගොඩක් ඉස්සරහට යන්න දෙනවා. බුදුරුන්ට ජීවත්ව සිටියේදී යම් දුක් ප්‍රමාණයක් ලැබෙනවා. ඒ කියන්නේ මානසික දුක් නෙමෙයි ඒවා. කායික දුක්ඛයන්. ඒ කායික දුක්ඛයන් මානසික වේදනාවන් බවට පෙරලෙන්නේ නැහැ. මානසික වේදනාවන් බවට පෙරලෙන්නේ නැහැ. ඒ කායික දුකක් හැටියට මේක පවතිනවා. ඉතින් ඒවා තේරුම් කරගන්න තරම් සාමාන්‍ය කෙනෙකුට පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා පින්නතුන් මේ මොකද්ද කියන්නේ කියන කාරණේ තේරුම් ගන්න උත්සාහ කරන්න සංකල්පයකට එන්න එපා. දෘෂ්ටියකට එන්න එපා. ප්‍රත්‍යක්ෂ වනතුරුම යන්න. හීන මවන්න එපා. මේ ලංකාවේ අයගේ වරදම තමයි හරියට හීන මවන. හීන මවන. හීන මවන මොකද? කම්මැලියෝ. ඇයි කම්මැලි වෙන්නේ ලංකාවේ අය? ස්වභාව ධර්මයෙන් හැම දෙයක්ම ලබා දීලා තියෙනවා. ඒකේ කම්මැලි වෙන්නේ. දැන් කාන්තාරේ හිටියේ නම් කම්මැලි වෙන්න බෑ. සීතල රටක හිටියේ නම් කම්මැලි වෙන්න බෑ. ස්වභාව ධර්මයෙන් හැම දෙයක්ම දුන්නාම අර අම්මා තාත්තා ඔක්කොම වටපිටාවට එකතු කරන ළමයි කම්මැලි වෙන්නේ. ඒ වගේ තමයි කම්මැලි වෙලා. ඈ ඒ නිසා ඒ විශ්වාසය කරන්න යන්න එපා. කිසි දෙයක් මනස තුල කම්මැලි වෙන්න එපා. කම්මැලියුත් අර මොන පේන බලන්න පුළුවන් කියලා කීමනක් තියෙන්නේ. කම්මැලිය තමයි ඉක්මනින් උපකල්පනය කරන්න යම් යම් දේවල්. ඒ නිසා උපකල්පනය කරන්න එපා. ගවේෂණය කරන්න. හැම දිනාටම ජීවිත අවබෝධය පිණිස හේතු වාසනා වේවා කියලා අපි තුන්වන්ගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා.